మధ్యమ నికాయు 1.1.8 సల్లేఖ సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాసావత్యం విహరతి జేతవనే అనాథపిండికస్స ఆరామే అథ కో ఆయస్మా మహాచుందు సాయన్ సమయం పటిసల్లానావుంఠితో యేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిసిన్నుఖ ఆయస్మా మహాచుందు భగవంతం ఏతదవోచ యా ఇమా భంతే అనేక విహితాదిత్యో లోకే ఉపజ్జంతి అత్తవాద పటి సంయుత్తావా లోకవాద పటి సంయుత్తావా ఆదిమేవనుఖ భంతే భిక్ఖును మనసి కరోతు ఏవమేతా సంది తీనం పహానం హోతి ఏవమేతా సందిత్తినం పటిని సంగోతితి యా ఇమాచుంద అనేక విహితాదిత్యో లోకే ఉపజ్జంతి అత్తవాద పటి సంయుత్తావా లోకవాద పటి సంయుత్తావా యత్త చేతాదిత్యో ఉపజ్జంతి యత్త చేతా అనుసింతి యత్త చేతా సముదాచరంతి తం నీ తం మమ నీ సోహమస్మిన్ మే సో అంతాతి ఏవమేతం యథాభూతం సమ్మపన్యాయ పశ్యతు ఏవమేతా సందిత్తినం పహానం హోతి ఏవమేతా సందిత్తినం పటిని సంగోతి తానం కోపనేతం చుంద విజ్జతి యం ఇదే కచ్చో భిక్ఖు వివిచ్చేవ కామేహి వివిచ్చ అకుశలే ధమ్మేహి సవితక్కం సవిచారం వివేకజం పీతి సుఖం పఠమంజానం ఉపసంపజ్జ విహరేయ తస్స ఏవమస్స సల్లేఖేన విహరామీతి న కోపనేతే చుంద అరియస్స వినయే సల్లేఖా ఉచ్చంతి ධම්ම සුඛ විහාරායේතේ අරියස්ස විනයේ උච්ඡන්ති. තානං කෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු විතක්ක විචාරාණං උපසම අඤ්ඤත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජම්පීති සුඛං ဒုတိယං ඥානං උපසම්පඤ්ඤ විහරේය තස්ස ඒව මස්ස සල්ලේඛේන විහරාමීති නඛෝපනේතේ චුන්ද අරියස්ස විනේ සල්ලේඛා උච්ඡන්ති දිට්ඨ ධම්ම සුඛ විහාරායේතේ අරියස්ස විනයේ උච්ඡන්ති. තානං කෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු පීතියාච විරාගා උපෙක්ඛකෝච විහරේය සතෝච සම්පජානු සුඛංච කායේන පටිසංවේදේය යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියං ඥානං උපසම්පඤ්ඤ විහරේය තස්ස ඒව මස්ස සල්ලේඛේන විහරාමීති. නඛෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්ඡන්ති දිට්ඨ ධම්ම සුඛ විහාරා ඒතේ අරියස්ස විනයේ උච්ඡන්ති. තානං කෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු සුඛස්ස ච පහනා දුක්ඛස්ස ච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථං ඥානං උපසම්පඤ්ඤ විහරේය තස්ස ඒව මස්ස සල්ලේඛේන විහරාමීති නඛෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්ඡන්ති දිට්ඨ ධම්ම සුඛ විහාරායේතේ අරියස්ස විනයේ උච්ඡන්ති. තානං කෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු සබ්බ සරූප සංඥානං සමතික්කම පටිඝ සංඥානං අත්ථංගම නානත්ත සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරේය තස්ස ඒව මස්ස සල්ලේකේන විහෙරාමිති නඛෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනයේ උච්ඡන්ති තානං ඛෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු සබ්බසෝ ආකාසානං චායතනං සමුතික්කම්ම අනන්තං විඤ්ඤානන්ති විඤ්ඤානං චායතනං උපසම්පජ්ජ විහෙරේය තස්ස ඒව මස්ස සල්ලේකේන විහෙරාමිති නඛෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනයේ උච්ඡන්ති තානං ඛෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු සබ්බසෝ විඤ්ඤාණං චායතනං සමතික්කම්ම නත්ථි කිංචේති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරේය තස්ස ඒව මස්ස සල්ලේකේන විහෙරාමිති නඛෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනයේ උච්ඡන්ති තානං ඛෝපනේතං චුන්ද විඤ්ජති යං ඉදේ කච්චෝ භික්ඛු සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරේය තස්ස ඒව මස්ස සල්ලේකේන විහෙරාමිති නඛෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා උච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනයේ උච්ඡන්ති ඉදඛෝපනෝ චුන්ද සල්ලේඛෝ කරණීයෝ පරේ විහිංසකා භවිස්සන්ති මය මිත්ථ අවිහිංසකා භවිස්සාමීති සල්ලේඛෝ කරණීයෝ පරේ පානාතිපාති භවිස්සන්ති මය මිත්ථ පානාතිපාතා පටිවිරතා භවිස්සාමාති සල්ලේඛෝ කරණීයෝ පරේ අදින්නාදායි භවිස්සන්ති මය මිත්ථ අදින්නාදාන පටිවිරතා භවිස්සාමාති සල්ලේඛෝ කරණීයෝ පරේ අබ්‍රහ්මචාරී භවිස්සන්ති මය මිත්ථ ਸਮਰਥ ਬ੍ਰਹਮਚਾਰੀ ਭਵਿਸਾ ਮਾਤੀ ਸਲੇਖੋ ਕਰਨੀਯੂ ਪਰੇ ਮੁਸਾਵਾਦੀ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਮੁਸਾਵਾਦਾ ਪਤਿਵਿਰਤਾ ਭਵਿਸਾ ਮਾਤਿ ਸਲੇਖੋ ਕਰਨੀਯੂ ਪਰੇ ਪਿਸੁਨਾ ਵਾਚਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਪਿਸੁਨਾ ਵਾਚਾ ਪਟਿਵਿਰਤਾ ਭਵਿਸਾਮೀತಿ ਸਲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಫರುಸಾ ವಾಚಾ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಫರುಸಾ ವಾಚಾ ಪಟಿವಿರತಾ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಸಂಪಪ್ಪಲಾಪಿ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಂಪಪ್ಪಲಾಪಾ ಪಟಿವಿರತಾ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಅಭಿಜ್ಞಾಲು ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಅನಭಿಜ್ಞಾಲು ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ವ್ಯಾಪನ್ನ ಚಿತ್ತ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಅವ್ಯಾಪನ್ನ ಚಿತ್ತ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾದಿಟ್ಠಿ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾದಿಟ್ಠಿ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ಸಂಕಪ್ಪ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ಸಂಕಪ್ಪ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ವಾಚಾ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ವಾಚಾ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ಕಮ್ಮಂತ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ಕಮ್ಮಂತ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ಜೀವ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ಆಜೀವ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ವಾಯಾಮ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ವಾಯಾಮ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ಸತಿ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ಸತಿ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ಸಮಾಧಿ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ಸಮಾಧಿ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ಜ್ಞಾನಿ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ಜ್ಞಾನಿ ಭವಿಸ್ಸಾಮಾತಿ ಸಲ್ಲೇಖೋ ಕರಣೀಯು ಪರೇ ಮಿಚ್ಛಾ ವಿಮುಕ್ತಿ ಭವಿಸ್ಸಂತಿ ಮಯಮಿತ್ಥ ಸಮ್ಮಾ ವಿಮುಕ್ತಿ ಭವಿಸ್ಸಾಮಾತಿ සල්ලේඛකරණීයෝ පරේතීන මිද්ද පරියොච්චිතා භවිස්සන්ති මයමිත්ත විගතතීන මිද්ධා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ උද්ධතා භවිස්සන්ති මයමිත්ත අනුද්ධතා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ විචිකිච්ඡේ භවිස්සන්ති මයමිත්ත තින්න විචිකිච්ඡා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ කෝධනා භවිස්සන්ති මයමිත්ත අක්ඛෝධනා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ උපනාහි භවිස්සන්ති මයමිත්ත අනුපනාහි භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ මක්ඛේ භවිස්සන්ති මයමිත්ත අමක්ඛේ භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ පලාසේ භවිස්සන්ති මයමිත්ත අපලාසේ භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ ඉස්සුකේ භවිස්සන්ති මයමිත්ත අනිස්සුකේ භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ මච්චරේ භවිස්සන්ති මයමිත්ත අමච්චරේ භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ සඨා භවිස්සන්ති මයමිත්ත අසඨා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ මායාවී භවිස්සන්ති මයමිත්ත අමායාවී භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ තණ්හා භවිස්සන්ති මයමිත්ත අත්තණ්හා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ අතිමානී භවිස්සන්ති මයමිත්ත අනතිමානී භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ දුබ්බචා භවිස්සන්ති මයමිත්ත සුබ්බචා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ පාපමිත්තා භවිස්සන්ති මයමිත්ත කල්යානමිත්තා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ පමත්තා භවිස්සන්ති මයමිත්ත අප්පමත්තා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ අසද්ධා භවිස්සන්ති මයමිත්ත සද්ධා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ අහිරිකා භවිස්සන්ති මයමිත්ත හිරිමනා භවිස්සාමාති සල්ලේඛකරණීයෝ පරේ අනුත්තාපී භවිස්සන්ති මයමිත්ත ඔත්තාපී භවිස්සාමාති සල්ලේඛකරණීයෝ परे अपस्सुता भविष्यन्ति मयमित्थ भवस्सुता भविष्यामाति सल्लेखो करणीयो परे कुसीता भविष्यन्ति मयमित्थ आरन्धविरिया भविष्यामाति सल्लेखो करणीयो परे मुत्थस्सते भविष्यन्ति मयमित्थ उपाठितसते भविष्यामाति सल्लेखो करणीयो परे दुःपन्या भविष्यन्ति मयमित्थ पन्या सम्पन्ना भविष्यामाति सल्लेखो करणीयो परे सन्दिट्ठि परामासि आधानगाहि दुःपठि निस्सङ्गे भविष्यन्ति मयमित्थ असन्दिट्ठि परामासि अनादानगाहि सुप्पठि निस्सङ्गे भविष्यामाति सल्लेखो करणीयो चित्तुप्पादम्पि खो आञ्चुन्दकुशलेषु धम्मेषु बहुकारं वदामि कोपनवादो कायेन वाचाय अनुविधीयनासु तस्मातिय चुन्द परे विहिंसका भविष्यन्ति मयमित्थ अविहिंसका भविष्यामाति चित्तं उप्पादेतब्बं परे पाणातिपाति भविष्यन्ति मयमित्थ पानातिपाता पटिविरता भविष्यामाति चित्तं उप्पादेतब्बं फेयाल परे सन्दिट्ठि परामासि आधानगाहि दुःपठि निस्सङ्गे भविष्यन्ति मयमित्थ असन्दिट्ठि परामासि अनाधानगाहि सुप्पठि निस्सङ्गे भविष्यामाति चित्तं उप्पादेतब्बं सेयथापि चुन्द विषमो मग्गो तस्स अन्यो समो मग्गो परिक्कमनाय सेयथापि पनचुन्द विषमन्तिथं तस्स अन्यं समन्तिथं परिक्कमनाय एवमेव खोचुन्द विहिंसकस्य पुरिषपुङ्गलस्य अविहिंसा होति परिक्कमनाय पाणातिपातिस्य पुरिषपुङ्गलस्य पाणातिपाता वीरमणी होति परिक्कमनाय अदिन्नादायस्य पुरिषपुङ्गलस्य अदिन्नादाना वीरमणी होति परिक्कमनाय अब्रह्मचारिस्य पुरिषपुङ्गलस्य අබ්‍රහ්මචරියාවේරමණී හෝති පරික්කමනාය මුසාවාදිස්ස පුරිස පුග්ගලස්ස මුසාවාදාවේරමණී හෝති පරික්කමනාය පිසුනවාචස්ස පුරිස පුග්ගලස්ස පිසුනායවාචාය වේරමණී හෝති පරික්කමනාය පරුසවාචස්ස පුරිස පුග්ගලස්ස පරුසායවාචාය වේරමණී හෝති පරික්කමනාය සම්පප්පලාපිස්ස පුරිස පුග්ගලස්ස සම්පප්පලාපාවේරමණී හෝති පරික්කමනාය අභිජ්ජාලුස්ස පුරිස පුග්ගලස්ස අනභිජ්ජාහෝති පරික්කමනාය ව්‍යාපන්න චිත්තස්ස පුරිස පුග්ගලස්ස අභ්‍යාපාදෝති පරික්කමනාය මිච්ඡාදිට්ඨිස්ස පුරිස පුග්ගලස්ස සම්මාදිට්ඨි හෝති පරික්කමනාය මිච්ඡාසංකප්පස්ස පුරිස පුග්ගලස්ස සම්මාසංකප්පෝති පරික්කමනාය මිච්ඡාවාචස්ස පුරිස පුග්ගලස්ස සම්මාවාචාහෝති පරික්කමනාය මිච්ඡාකම්මන්තස්ස පුරිස පුග්ගලස්ස සම්මාකම්මන්තෝති පරික්කමනාය මිච්ඡාජීවස්ස පුරිස පුග්ගලස්ස සම්මාජීවෝති පරික්කමනාය මිච්ඡාවායාමස්ස පුරිස පුග්ගලස්ස සම්මාවායාමෝති පරික්කමනාය මිච්ඡාසතිස්ස පුරිස පුග්ගලස්ස සම්මාසතිහෝති පරික්කමනාය මිච්ඡාසමාධිස්ස පුරිස පුග්ගලස්ස සම්මාසමාධිහෝති පරික්කමනාය මිච්ඡාඥානිස්ස පුරිස පුග්ගලස්ස සම්මාඥානං හෝති පරික්කමනාය මිච්ඡාවිමුත්තිස්ස පුරිස පුග්ගලස්ස සම්මාවිමුත්ති හෝති පරික්කමනාය තීනමිද්ධ පරියුච්චිතස්ස පුරිස පුග්ගලස්ස විගත තීනමිද්ධතා හෝති පරික්කමනාය උද්ධතස්ස පුරිස පුග්ගලස්ස අනුද්ධච්ඡං හෝති පරික්කමනාය වේචිකිච්ඡිස්ස පුරිස පුග්ගලස්ස තින්න විචිකිච්ඡතා හෝති පරික්කමනාය කෝධනස්ස පුරිස පුග්ගලස්ස අක්කෝධෝති පරික්කමනාය උපනාහිස්ස පුරිස පුග්ගලස්ස අනුපනාහෝති පරික්කමනාය මක්ඛිස්ස පුරිස පුග්ගලස්ස අමක්ඛෝති පරික්කමනාය ඵලාසිස්ස පුරිස පුග්ගලස්ස අපලාසෝති පරික්කමනාය ඉස්සුකිස්ස පුරිස පුග්ගලස්ස අනිස්සාහෝති පරික්කමනාය මච්චරියස්ස පුරිස පුග්ගලස්ස අමච්චරියං හෝති පරික්කමනාය සඨස්ස පුරිස පුග්ගලස්ස අසාඨේයං හෝති පරික්කමනාය මායාවිස්ස පුරිස පුග්ගලස්ස අමායාහෝති පරික්කමනාය තද්දස්ස පුරිස පුග්ගලස්ස අත්තද්ධියං හෝති පරික්කමනාය අතිමානිස්ස පුරිස පුග්ගලස්ස අනතිමානෝති පරික්කමනාය දුබ්බචස්ස පුරිස පුග්ගලස්ස සෝචස්සතාහෝති පරික්කමනාය පාපමිතස්ස පුරිස පුග්ගලස්ස කල්‍යානමිත්තතාහෝති පරික්කමනාය පමත්තස්ස පුරිස පුග්ගලස්ස අප්පමාදෝති පරික්කමනාය අසද්දස්ස පුරිස පුග්ගලස්ස සද්ධාහෝති පරික්කමනාය අහිරිකස්ස පුරිස පුග්ගලස්ස හිරිහෝති පරික්කමනාය අනුත්තාපිස්ස පුරිස පුග්ගලස්ස උත්තප්පං හෝති පරික්කමනාය අපස්සුතස්ස පුරිස පුග්ගලස්ස බාහුසච්ඡං හෝති පරික්කමනාය කුසීතස්ස පුරිස පුග්ගලස්ස විරියාරම්භෝති පරික්කමනාය මුඨස්සතිස්ස පුරිස පුග්ගලස්ස උපඨිත සතිතාහෝති පරික්කමනාය දුප්පඤ්ඤස්ස පුරිස පුග්ගලස්ස පඤ්ඤා සම්පදාහෝති පරික්කමනාය සන්දිට්ඨි පරාමාසී ආධානගාහි දුප්පටි නිස්සග්ගිස්ස පුරිස පුග්ගලස්ස අසන්දිට්ඨි පරාමාසී අනාධානගාහි සුප්පටි නිස්සග්ගිතා හෝති පරික්කමනාය සේයථාපි චුන්ද ඒකේචි අකුසලා ධම්මා සබ්බේතේ අධෝභාවං ගමනීයා ඒකේචි කුසලා ධම්මා සබ්බේතේ උපරි භාවං ගමනීයා ඒවමේව කෝචුන්ද විහිංසකස්ස පුරිස පුංගලස්ස අවිහිංසාහෝති උපරි භාවාය පානාති පාතිස්ස පුරිස පුග්ගලස්ස පානාතිපාතා වේරමණී හෝති උපරි භාවාය අදින්නාදායිස්ස පෙයාල සන්දිිට්ටි පරාමාසි ආධානගාහි දුප්පටි නිස්සග්ගිස්ස පුරිස පුග්ගලස්ස අසන්දිිට්ටි පරාමාසි අනාධානගාහි සුප්පටි නිස්සග්ගිතා හෝති උපරි භාවාය සෝවතචුන්ද අත්තනා පලිප පලිපන්නෝ පරං පලිප පලිපන්නං උද්ධරිස්සතීති නේතං ඨානං විඤ්ජති සෝවතචුන්ද අත්තනා අපලිප පලිපන්නෝ පරං පලිප පලිපන්නං උද්ධරිස්සතීති ඨානමේතං විඤ්ජති සෝවතචුන්ද අත්තනා අදන්තෝ අවිනීතෝ අපරිනිබ්බුතෝ පරන්දමිස්සති විනිස්සති පරිනිබ්බාපිස්සතීති නේතං ඨානං විඤ්ජති සෝවතචුන්ද අත්තනා දන්තෝ විනීතෝ පරිනිබ්බුතෝ පරන්දමිස්සති විනිස්සති පරිනිබ්බාපිස්සතීති ඨානමේතං විඤ්ජති ඒවමේව කෝචුන්ද විහිංසකස්ස පුරිස පුග්ගලස්ස අවිහිංසා හෝති පරිනිබ්බානාය පානාතිපාතිස්ස පුරිස පුග්ගලස්ස පානාතිපාතා වේරමණී හෝති පරිනිබ්බානාය අදින්නාදායිස්ස පුරිස පුග්ගලස්ස අදින්නාදානා වේරමණී හෝති පරිනිබ්බානාය අබ්‍රහ්මචාරිස්ස පුරිස පුග්ගලස්ස අබ්‍රහ්මචරියා වේරමණී හෝති පරිනිබ්බානාය මුසාවාදිස්ස පුරිස පුග්ගලස්ස මුසාවාදා වේරමණී හෝති පරිනිබ්බානාය පිසුනාවාචස්ස පුරිස පුග්ගලස්ස පිසුනාය වාචාය වේරමණී හෝති පරිනිබ්බානාය පරුසවාචස්ස පුරිස පුග්ගලස්ස පරුසාය වාචාය වේරමණී හෝති පරිනිබ්බානාය සම්පප්පලාපිස්ස පුරිස පුග්ගලස්ස සම්පප්පලාපා වේරමණී හෝති පරිනිබ්බානාය අභිජ්ජාලුස්ස පුරිස පුග්ගලස්ස අනභිජ්ජා හෝති පරිනිබ්බානාය ව්‍යාපන්න චිත්තස්ස පුරිස පුග්ගලස්ස අභ්‍යාපාදෝ හෝති පරිනිබ්බානාය මිච්ඡාදිට්ඨිස්ස පුරිස පුග්ගලස්ස සම්මාදිට්ඨි හෝති පරිනිබ්බානාය මිච්ඡා සංකප්පස්ස පුරිස පුග්ගලස්ස සම්මා සංකප්පෝ හෝති පරිනිබ්බානාය මිච්ඡා වාචස්ස පුරිස පුග්ගලස්ස සම්මා වාචා හෝති පරිනිබ්බානාය මිච්ඡා කම්මන්තස්ස පුරිස පුග්ගලස්ස සම්මා කම්මන්තෝ ති පරිනිබ්බානාය මිච්ඡාජීවස්ස පුරිස පුග්ගලස්ස සම්මාජීවෝ ති පරිනිබ්බානාය මිච්ඡාවායාමස්ස පුරිස පුග්ගලස්ස සම්මාවායාමෝ ති පරිනිබ්බානාය මිච්ඡාසතිස්ස පුරිස පුග්ගලස්ස සම්මාසතිහෝති පරිනිබ්බානාය මිච්ඡාසමාධිස්ස පුරිස පුග්ගලස්ස සම්මාසමාධිහෝති පරිනිබ්බානාය මිච්ඡාඥානිස්ස පුරිස පුග්ගලස්ස සම්මාඥානං හෝති පරිනිබ්බානාය මිච්ඡාවිමුත්තිස්ස පුරිස පුග්ගලස්ස සම්මාවිමුත්ති හෝති පරිනිබ්බානාය තීනමිද්ධ පරිවඨිතස්ස පුරිස පුග්ගලස්ස විගත තීනමිද්ධතා හෝති පරිනිබ්බානාය උද්ධතස්ස පුරිස පුග්ගලස්ස අනුද්ධච්ඡං හෝති පරිනිබ්බානාය වේචිකිච්ඡිස්ස පුරිස පුග්ගලස්ස තින්න විචිකිච්ඡතා හෝති පරිනිබ්බානාය කෝධනස්ස පුරිස පුග්ගලස්ස අක්ඛෝධෝති පරිනිබ්බානාය උපනාහිස්ස පුරිස පුග්ගලස්ස අනුපනාහෝති පරිනිබ්බානාය මක්ඛිස්ස පුරිස පුග්ගලස්ස අමක්ඛෝති පරිනිබ්බානාය ඵලාසිස්ස පුරිස පුග්ගලස්ස අඵලාසෝති පරිනිබ්බානාය ඉස්සුකිස්ස පුරිස පුග්ගලස්ස අනිස්සාහෝති පරිනිබ්බානාය මච්චරියස්ස පුරිස පුග්ගලස්ස අමච්චරියං හෝති පරිනිබ්බානාය සඨස්ස පුරිස පුග්ගලස්ස අසාඨේයං හෝති පරිනිබ්බානාය මායාවිස්ස පුරිස පුග්ගලස්ස අමායා හෝති පරිනිබ්බානාය තද්දස්ස පුරිස පුග්ගලස්ස අතද්ධියං හෝති පරිනිබ්බානාය අතිමානිස්ස පුරිස පුග්ගලස්ස අනතිමානෝති පරිනිබ්බානාය දුබ්බචස්ස පුරිස පුග්ගලස්ස සෝචස්සතා හෝති පරිනිබ්බානාය පාපමිත්තස්ස පුරිස පුග්ගලස්ස කල්‍යාණමිත්තතා හෝති පරිනිබ්බානාය පමත්තස්ස පුරිස පුග්ගලස්ස අප්පමාදෝති පරිනිබ්බානාය අසද්දස්ස පුරිස පුග්ගලස්ස සද්ධාහෝති පරිනිබ්බානාය අහිරිකස්ස පුරිස පුග්ගලස්ස හිරිහෝති පරිනිබ්බානාය අනුත්තාපිස්ස පුරිස පුග්ගලස්ස ඔත්තප්පං හෝති පරිනිබ්බානාය අප්පස්සුතස්ස පුරිස පුග්ගලස්ස බාහුසච්ඡං හෝති පරිනිබ්බානාය කුසීතස්ස පුරිස පුග්ගලස්ස විරියාරම්භෝති පරිනිබ්බානාය මුත්තස්සදිස්ස පුරිස පුංගලස්ස උපට්ඨිත සතිතාහෝති පරිනිබ්බානාය දුප්පඤ්ඤස්ස පුරිස පුංගලස්ස පඤ්ඤා සම්පදාහෝති පරිනිබ්බානාය සන්ධිත්ති පරාමාසි ආධානාගාහි දුප්පටි නිස්සගිස්ස පුරිස පුංගලස්ස අසන්ධිත්ති පරාමාසි අනාධානගාහි සුප්පටි නිස්සග්ගිතා හෝති පරිනිබ්බානාය ඉතිකෝ චුන්ද දේසිතෝ මයා සල්ලේක පරියායෝ දේසිතෝ චිත්තුප්පාද පරියායෝ දේසිතෝ පරික්කමන පරියායෝ දේසිතෝ උපරිභාව පරියායෝ දේසිතෝ පරිනිබ්බාන පරියායෝ යංකෝ චුන්ද සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං ඕතං මයා ඒතානි චුන්ද රුක්ඛමූලානි ඒතානි සුඤ්ඤාගාරානි ජායත චුන්ද මා පමාදත්ථ මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ අයං වෝ අම්මාකං අනුසාසනීති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා මහාචුන්දු භගවතෝ භාසිතං අභිනන්දීති චතුත්තාරීස පදාවුත්තා සන්ධයෝ පංච දේසිතා සුත්තන්තෝ සල්ලේකෝ නාමගම්භීරෝ සාගරූපමෝ සල්ලේක සුත්තං නිට්ඨිතං